සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේහි දුක නිපාතයේ සඳහන් වන සම්පatti දෙකක් පිළිබඳව. භාගතුන් වහන්සේ දේශනා කරනවා, ද්වේමේ භික්ඛවේ ධම්මා, මහණෙනි ධර්මතා දෙකක් තියෙනවා. අතමේ ද්වේ මොනවද දෙක? සීල සම්පදාච, දිට්ඨි සම්පදාච. ඒ තමයි සීල සම්පදා සහ දිට්ඨි සම්පදා කියන කාරණා දෙක. මෙහිදී සීලයත් දිට්ඨියත් කියන කාරණා දෙක පැහැදිලි කරනවා. සීලය කොහොමද සම්පදාවක් සම්පත්තියක් වෙන්නේ? සීලය කියන්නේ කායික වාචසික සංවරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි දෙයක් කායිකව කරනකොට එය නැවත නැවතත් හිතලා කරන්නට කියලා. ඒ වගේම යම්කිසි දෙයක් වචනයෙන් කතා කරනකොට එය නැවත නැවතත් සිහි කරලා කරන්නේ කියලා. සීලය කියන්නේ කායික වාචසික සංවරය. කායික සංවරය කියලා කියන්නේ ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනයේ කියන මෙන්න මේ වැරදි තුනෙන් වෙන්වීම. වාචසික සංවරය කියන්නේ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන වැරදි වලින් වෙන්වීම. යම්කිසි කෙනෙක් මෙන්න මේ කායික වාචසික වැරදි වලින් වෙන් වෙනවා නම් ඔහුගේ ජීවිතයට සම්පatti උදා වෙනවා. එකාතකින් තමන් ගැන හිතනකොට තමන්ට ලොකු මානසික සුවයක් දැනෙනවා. ඔහුට අත්තවාදී බිය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඔහු සමාජයේ කාලය ගත කරද්දී සමාජයෙන් ඔහුට බියක් සැකක් එන්නේ නැහැ. රාජනීති යටතේ ඔහුට දඬුවම් ලැබෙන්නේ නැහැ. දඬ බිය නැති වෙනවා. ඒ වගේම ඔහුගේ මේ සුචරිතවත් ජීවිතය නිසා ඔහුට දුක්ගති බිය කියන දෙයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ තුනින්ම දුරවන්නට ඔහුගේ මේ සුචරිතවත් ජීවිතය ඔහුට ප්‍රයෝජනවත් වෙනවා. ඒක සම්පත්තියක් බවට පත් වෙනවා. ඊළඟට දිට්ඨි සම්පදා කියලා කියන්නේ සම්මා දිට්ඨිය, නුවණ, ඥානය, මනා දැක්ම කියන කාරණය. සත්පුරුෂ ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට අපට පළමුවෙන් ඇතිවන දිට්ඨි සම්පදාව තමයි මේ ලෝකයේහි කර්මය හා ඒ කර්මයෙන් ජනිත වන විපාකයේ පිළිබඳවත් සාංසාරික පැවැත්ම පිළිබඳවත් කිසියම් අවබෝධයක් අපට ලැබෙනවා. අප හිත අපිරිසුදු යමක් කරනවා නම් කියනවා නම් ඒකෙන් අපට දුක් විපාක ලැබෙන බවත්, හිත පිරිසුදු යමක් කරනකොට එයින් අපට සැප විපාක ලැබෙනවායි කියන කාරණයක් පිළිබඳව තියෙන අවබෝධය, දැනුම, නුවණට කියනවා දිට්ඨි සම්පදාව කියලා. මේක තමයි සම්මා දිට්ඨියේ පළවෙනි පියවර විදිහට දක්වලා තියෙන්නේ. මෙන්න මේ දැක්ම නිසාම එයා අප සම්පත්තියක් කරගෙන හැකිතාක් වරදින් මිදෙලා කුසල් දහම් කරන්න පෙළඹෙනවා. ඒ වගේම අපේ හිතේ නිතර මේ දැක්ම පෙරටුවයි අප කටයුතු කරන්නේ. සම්මා දිට්ඨිය පුරේ ජවන් කියලා සඳහන් කළෙත් එයයි. මේ සම්මා දිට්ඨිය මනාව දැක්ම පෙරමුණේ තබාගෙනයි අප සීලොම දේ කරන්නේ. මෙන්න මේ සීලය සහ දිට්ඨිය කියන කාරණා දෙක නිසා එකාතකින් අප සමාජ ජීවිතයේදී සාර්ථකව, සුහඳව, සාමකාමීව ජීවිතය ගත කරන අතරේදී මරණයෙන් මතු ජීවිතයත් අප සුගතිගාමී වෙන විදියට දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරගෙන සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියන මෙන්න මේ සම්පatti වලින් අපේ ජීවිතය වඩාත් අර්ථවත් කරගන්නවා. මේදී විශේෂයෙන්ම පංචශීලය පාදක කරගත්තු ජීවිතයක් අප නිතරම ගත කරනවා. පංචශීලෙන් දැක්වෙන්නේ යහපත් මිනිස් දහම් පහක් පිළිබඳව. මේ අපය ක්‍රියාත්මක කරනවා නම් අපේ මේ ජීවිතයේහි බිය, වෛරය දුරු වෙලා සහනෙන්, සැනසීමෙන්, සතුටෙන් ජීවත් වන්නට ඒ අපට උපකාරයක් වෙනවා. මෙන්න මේ විදියට සීලයත්, දිට්ඨියත් අපට සම්පදාවක්, සම්පත්තියක් බවට පත් කරගන්නට පුළුවන්. මේන් අපේ ජීවිතයේහි සතුට සැනසීම ලබන අතරේදී වඩා වඩාත්ම දහමට සමීප වෙලා දහමෙහි වඩාත්ම ගැඹුරු ස්ථාන අප ශ්‍රවණය කරනවා. එහිදී මේ දිට්ඨිය, සම්මා දිට්ඨිය, ප්‍රඥාව, ඥානයේ වඩාත්ම දියුණු වන ආකාරයට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව අප අසා දැනගන්නවා. ඒ මුලදී සුතමේ පඤ්ඤා විදියටත් ඉන්පස්සු චින්තාමය පඤ්ඤා විදියටත් අවසානයේහි භාවනා පඤ්ඤා විදියටත් අපේ සාක්ෂාත් කරගන්නවා. ඒ තමයි දුක හටගන්නේ කොහොමද, දුක නිරුද්ධවන්නේ කොහොමද, ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් රූපාදී අරමුණු පිළිබඳව අප දැනුමක් ලබන මුල් මොහොත, එහි මූලික අවස්ථාව ලබන බවත්, එය තේරුම් ගන්න අවස්ථාව රූපේ ඉතුරු නැතුවම නැති වෙලා නිරුද්ධ වෙලා ගිය මොහොතක මනෝවිඥාණයෙන් බව තේරුම් ගන්නකොට අප එකාතකින් බාහිර රූපයෙන් මිදිලා අනිත් අතින් නාමයේ නැමැති අභ්‍යන්තර ආයතනෙනුත් නිදහස් වීම සඳහා කටයුතු කරනවා. යම්කිසි විටක අප අවිද්‍යා සාගතව බාහිර රූපයේ තුල හිත බැසගත්තොත් අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මේ දුක් සමුදය නිර්මාණය වෙලා සංසාර චක්‍රයේ ගමන් කරන ආකාරයත් ඇහැට රූපයේ පතිත වෙන අවස්ථාවේදී ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න බවත් රූපයේ නිරුද්ධ වුණු බවත් මේ මනෝවිඥාණයත් හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව නැත්තම් පෙරණතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව අප තේරුම් ගත්තොත් අහුත්වා සම්බතං හුත්වා නබවිසති කියන විදියට අපේ කාතකින් බාහිර රූපයෙන් නිදහස් වෙන ගමම්ම අභ්‍යන්තර නාමයන් තේනොත් නිදහස් වනට උත්සාහ කරනවා. මෙන්න මේක තමයි ditta sampadāvēhi ඉහළම අවස්ථාව. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය නැත්තං රූප වේදනා දිස්කන්ධ පංචකය පිරිසින් දැනගන්න හේතු වෙන දර්ශනය නැත්තම් පටිසම්පාද න්‍යාය ඉදපච්චතාවය ආරි න්‍යාය අසා දැනගෙන තේරුම් ගැනීම. මෙන්න මේ අවබෝධය සමග මේක පැත්තකින් අප දර්ශනයෙන් යුක්ත වෙන ගමම්ම අනිත් පැත්තෙන් සීලේ ඊටාම ගැඹුරු මිස්ථානය කර අප යනවා. කරණිමෙත සූත්‍රයේ දැක්වෙන ආකාරයට දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු ආකාරයට බුදුදහමෙන් වඩාත්ම අගය කරන්නේ මිත්‍යා දෘෂ්ටියට නොවැටෙන වූ සීලයක්. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සීලයක්. රූපාදී ස්කන්ධ පංචකයෙහි සමුදය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ හටගත්තා වූ රූපාදී ස්කන්ධ පංචකය නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙම දුරවන පටිසම්පාද න්‍යාය පිළිබඳ අවබෝධයෙන් යුක්ත වූ සීලය තමයි බුදුදහමෙන් වඩාත්ම අගය කරන්නේ. අන්නේ සීලය සාමාන්‍ය සීලයක් නෙවෙයි. ඒක අදි සීල බවට පත් වෙනවා. නැත්තම් අදි සීල සික්ඛා බවට පත් වෙනවා. ඒ කියන්නේ අරහත්ංග මාර්ගයේහි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග පෙරට කොට ගත්තු සම්මා වාචා සම්මා කම්මන්ත පමණක් නෙවෙයි සම්මා ආජීවය කියන නිවැරදි දිවි පැවැත්ම. භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් දැහැමි විදියට සිව්පස්සේ ලබන බව, ගිහියෙක් නම් ධාර්මික රැකිරක්ෂාවලින් තම ධනෙ උපයන බව කියන මෙන්න මේ සම්මා ආජීවයටත් පැමිණිලා ඔහු තමන්ගේ සීලය වඩාත්ම පිරිසුදු කරගෙන සීල සම්පදාවෙහි ඉහළම ස්ථානය ඔහු භුක්ති විඳිනවා. අන්නේ සීලයත් දිට්ඨිය නම් වූ සම්මා දිට්ඨිය කියන මෙන්න මේ ප්‍රඥාවත් දෙකම එකට මුසු වෙච්ච, එකට අත්වැල් බැඳගත්තු ගමනක් තමයි ආරියසංගික මාර්ගයේ අංග විදියට ගමන් කරන්නේ. මෙන්න මේක තමයි බුදුදහමෙන් වඩාත්ම ආගය කරන උතුම්ම සම්පත්තිය බවට පත් වෙන්නේ. ඒ නිසාපත් සීලෙන් ශක්තිමත්ව දර්ශනයෙන් යුක්තව මේ දෙකම දිනන ආකාරයට නිරතුරුව කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරමින් ඒ අහන දහම නුවණින් මෙනෙහි කරමින් සමති දර්ශනා වශයෙන් භාවනා වඩමින් මේ අංග දෙක වඩාත්ම ශක්තිමත් කරගෙන ඉහළටම දියුණු කරගෙන මෙලව ජීවිතයේදීම දුකෙන් නිදහස් වෙලා සාංසාරික වශයෙන්ොත් දුකෙන් නිදහස් වෙන මාර්ගයට අවතීර්ණ වෙන්නට සහායෙ මගේ ගමන් කරන්නට අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාවත් ඔබ අප හැම දිනාටම ආශිර්වාදයක් පිණිස, පුණ්‍යානුමෝදනා පිණිස, කුසලයක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.